ජනතාව බලන් ඉන්නවා ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ පෞගේ කාලේ මහා පරිමාණ හොරකම් වලට වංචා වලට සම්බන්ධ කොරුන්ව පරීක්ෂණ පවත්වලා නීති දෙද ගැනලා ඔවුන්ට නීති මගින් දඬුවම් කරනකන් ජනතාව බලාගෙන ඉන්නවා. නමුත් අපි දකිමින් ඉන්නවා මේ ආණ්ඩුව තවමත් ඒ පිළිබඳව වේගවත් ක්‍රියාමාර්ග අගෙන නැහැ. විශේෂයෙන්ම අල්ලස් කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ බොහොම අලස ප්‍රතිපත්තියක් හිමින් ප්‍රතිපත්තියක්. ආණ්ඩුවටත් මේ කටයුතු කඩිනම් කරගන්න ඕනකමක් නැහැ වගේ තමයි පේන්නේ. ඇමති මණ්ඩලයේ ලොකුට පත් කරගන්න තිබිච්ච ඕනකම මේ අල්ලස් දූෂණ සම්බන්ධ කට්ටිය අත්තනකට ගැනීමට උනන්දුවක් නැති බව තමයි අපට මෙනෙමින් තියෙන්නේ.